ලක්ෂදෙකහම මාරක් වෙච්ච ඒ දීවර ජනතාව දීවර කර්මාන්ත යෙදෙන මෙහෙයුම් කරන්න අපට ලැබිලා තියෙන සම්පත මොකද්ද? වසර 67ක් තිස්සේ නැටේ පාලනය කරපු මේ තට්ටු මාර්ගුමේට පාලනය කරපු මේ පාලකයෝ ලබා දීලා තියෙනවා අපට දීවර වරායන් 19ක්, නැංගුරම් පළවල් 54ක්, තොටුපළවල් 860ක්. නමුත් කියන්න කනගාටුයි එක දීවර වරායක්වත් හදලා නැහැ මේ අවුරුදු 67 තුල මේ පාලකයෝ දෙගොල්ලම. අද කතා කරනවා මහා ලොකුවට තමන්ගේ අතීතයේ හුවා දක්වමින්. නමුත් සැලකිල්ල දක්වලා තියෙන්නේ අන්නේ ආකාරයෙන්. ඒ උතුරු වයම් පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් ඒ තුන්ගොල්ලම ඉන්නවා කියන කර්මාන්තය දෙන. නමුත් අද දක්වලා තියෙන්නේ ගුඩම්මගේ සැලකිල්ල කියනක පැහැදිලි කරන්න ඕන.